දේශපාලන නිසා මිනී මරා ගන්න යන කොටා ගන්න උවමනාවක් නැහැ. අපි ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා UMP එකයි හිටියා කියලා කවුරුත් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න උවමනාවක් නැහැ. කිසියම් මැතිවරණයකදී ඒගොල්ලෝ උත්සාහ කරයි ඒ අයගේ ඡන්ද පදනම රැකගෙන ඒ අය ශක්තිමත් වෙන්න. ඉතින් මෙතන කඹෑදිල්ලක් වගේ අපට ජනතාව දිනා ගන්න අමුතු දෙයක් කරන්න ඕනේ නැහැ. අපි බලයේ ඉදදී විශාල වැඩකට ඉතුරු ආසියා ජනතාව වෙනුවෙන් කරලා දීලා තියෙනවා. තේ දළු වල මිල කීයද? දැන් ආර්ථිකය සංවර්ධනය කිරීමට යෑමේදී මිල කීයද? මේවා ජනතාවට හොඳට සංසන්දනාත්මකව මේ රට ඉදිරියට ගෙන යාමට තිරසාර වශයෙන් විශ්වාසයේ තැබිය හැක්කේ කාටද කියන කාරණේ පිළිබඳව තීන්දුවක් ගන්නට පුළුවන්. අපි එකට බිය වී යුතු නැහැ මැතිවරණ රෝම මුණ දෙන්න.